2015 වසරේ 9 මාසේ 10 භාවනා වැඩසටහන. මේ බොරු වහන වේලාවයි කියලා කල්පනා කරන්න ඕන. මම ආරම්භ කරන්නේ බොරුවෙන්, පවත්වගෙන යන්නේ බොරුවෙන්, අවසන් කරන්නේ බොරුවෙන්. මම ඇත්ත කතා කරන්න දන්නේ නැහැ. මම දන්නේ බොරු කතා කරන්න පමණයි. ඇත්ත කතා කරන්න බෑ. ඇත්ත තුල වැඩ ඉන්න පුළුවන්. සත්‍ය තුල වැඩ ඉන්න පුළුවන්. සත්‍ය කතා කරන්න බෑ. ලෝකේ සත්‍ය පවතිනවා. ඒත් කිසිවෙකුට සත්‍ය ගැන කතා කරන්නට බෑ. ඔබ නම් සිතාගෙන ඇති වරකමා බොරු කියනවා කියලා ඔබම ඔබ ගැන වරකමා සත්‍ය ප්‍රකාශ කරනවා කියලා හිතාගෙන ඇති. සත්‍ය ප්‍රකාශ කිරීමට බොහෝ උත්සාහයකට දෙනවා ඇති. ඇත්තෙන්ම සත්‍ය ප්‍රකාශන මාධ්‍යයක් ඔස්සේ එහෙම විකාශනය කරන්න පුළුවන්, කියා දෙන්න පුළුවන් කාරණයක් නොවේ. මේ වචනය ඉක්ම වූ ඒ සත්‍ය තුළ වැඩ ඉන්න ඔබත් මේ බොරු ටික අහන්න, ඒ වගේම ඒ බොරුව බොරුවක් බවම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සත්‍ය ගැන කතා කරනවට වැඩිය එහා තත්වයකින් වැඩ ඉන්න, එහෙම නැත්නම් මෙතෙන්ට පත්වන්න, අවබෝධ කරගන්න මහන්සි වෙන්න කියන කාරණේ අපි මතක් කරනවා. එහෙම කතාවක් කියන්න හේතුව වචන වලින් කරුණ වලින් සත්‍ය කවදාවත් මතුවෙන්නේ නැති නිසා. වචන වලට තැනක් දෙන කෙනෙක් කිසිදාක ධර්මයේ ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා වචන වලට ලොකු තැනක් දෙන්න එපා. වචන කියන්නේ පැදගෙන යන්න තියෙන බයිසිකලයක්. නමුත් යන දිහාව තියෙන්නේ බයිසිකලෙ නෙමෙයි. කපේ ආරම්භයේ තියෙන්නේ වචන කියන්නේ පැදගෙන යන්න තියෙන ඔරුවක්. ඔරුවේ නෙමෙයි අපේ අදාළ ඉලක්කය තියෙන්නේ. ඔරුව ගමනට පහසුව පමණයි. වචන කියන්නේ වාහනය. වාහනේ නෙමෙයි අපේ ජීවිතේ තියෙන්නේ නේද? වාහනයෙන් අපේ අදාළ රස්සාවට, වෘත්තියට, කාරණයට ගමන් කිරීම. වචනය කියන්නේ තිබඳු වූ දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේක ධම්ම කියන එකත් පෙන්වෙන්නේ එතනයි. මේ ධර්මයේ කියන එක තියෙන්නේත් වචන මත. ඉතින් මේ වචන වලින් ධර්ම කියන වචනේ යෙදුවාම ධර්මයේ ඔස්සේ යන්න පුළුවන්. අධර්මයේ කියන වචන වල නැග්ගොත් කෙනෙක් අධර්මයේ කියන තැනට යන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ කියන වචන වල එහෙම නැත්නම් වාහනේ, රතේ, ඔරුවේ, බෝට්ටුවේ, බයිසිකලේ නැගලා ඔබ යන්න අර වචන වලින් එහා පවතින සත්‍ය සාරගෙන. ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවෙන කාරණයක් තමයි ඔය සුපිරි වෙළඳසැල් වලට යනවා. කියන්නේ ඇවිදගෙන යන්න සුපිරි වෙළඳසැලක. ඔබ හිතන්නේ ඇවිදගෙන යනවා. මොනවද ඔබට පේන්නේ? විවිධ භාණ්ඩ වර්ග. විවිධ භාණ්ඩ වර්ග, විවිධ මිල ගණන් ඔස්සේ තියෙන විවිධ හැඩයන්, ලස්සන, ගුණාත්මක වශයෙන් පවතින භාණ්ඩ වර්ග ඔබට දකින්න ලැබෙනවා. ඉතින් ඔබේ මනස තුල ඔබ ඇවිදගෙන යන පොඩ්ඩක් නිහඬව සුපිරි වෙළඳසැලක තිබුණු දේම තමයි අපි සුපිරි වෙළඳසැලක යනකොට නිකන් යන්නේ. බොහෝ වෙලාවට බක්කියකුත් අරගෙන යනවා. මොකද කරන්නේ? අර මෙහෙම බලාගෙන යන ඒවා අතරින් සමහර ඒවා බලනවා. බලන මොකද කරන්නේ? ආයි තියෙනවා. ඇයි? ඒක තියෙන ද්‍රව්‍ය හෝ එහි තියෙන ස්වභාවය හෝ මොනවා හරි දෙයක ප්‍රශ්නයක් එව නැත්තම් මිල ගණනේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හේතුවක් නිසා ආයි තියෙනවා. ආයි සමහර ඒවා මල්ලට දා ගන්නවා. බෑග් එකට තමන්ගේ අර කරත්තෙට දා ගන්නවා. දාගෙන ආයි සමහර වෙලාවට ඕනේ නැහැ කියලා හිතලා ආයි පිටිපස්සට ඇවිල්ලා ආයි තියලා යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට සමහර කෙනෙක් ආයෙත් ඉස්සරහට යනකොට තමයි අත්‍යවශ්‍ය කාරණයක් මිලටත් එක්ක ගැලපෙන එකක් හම්බුනම නුඹක්කියට දාගත්තා. සමහරලාට තමන් ගේන්නාවේ බඩු දෙක තුනයි ඔන්න එයාට තව අමතර දේවල් දැක්කහම මතක් වෙලා තව දෙක තුනක් අමතරවත් මෙලදී ගත්තා. මම මේ කතා කරේ සුභමාගත්ත ගැන නෙමෙයි. මම මේ කතා කරේ මේ මනස ගැන. නේද අපිට අවශ්‍ය නැහැනේ සුභමාගත්ත ගැන කතා කරන්න. අපි මේ කතා කරේ මේ මනස ගැන. ඔබත් ඒ වෙළඳසැලේ බක්කියක් අරගෙන යන කෙනෙක්. ඒ කරත්තයක් අරගෙන ගිහිල්ලා එක එක දේවල් මේ මනසට දාගන්න. සමහර ඒවා දාගෙන ඒවලෙම ආයි අරන් තියෙනවා මොකක් හරි හේතුවක් නිසා. ඒ නිසා කල්පනා කරලා බලන්න මනසේ ස්වභාවය. ඒ එකම සුපිරි වෙළඳසැලේ සැරිසරලා එළියට එන අයගේ බිල් එක එක එක ගන්න. සමහර අයගේ රුපියල් 100යි 200යි, සමහර අයගේ 15000යි 20000යි 25000යි. එනත ඊට වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්. විවිධ ගණන් එනම් තියෙනවා. මිනිස්සු හැටියට අපිත් එහෙමයි. අපේ මනස තුල අපි සැරිසැරි ඉන්න තුලදී අපි අර උපාදානය කරන සීමාවල් මේ එක් අයගෙන් එක් එක්කෙනාට වෙනස්. කෙනෙක් විශාල වශයෙන්, තව කෙනෙක් කල්ප වශයෙන් උපාදානය කර. සිතවිල්ල උපාදානය කිරීමයි මෙතන තියෙන්නේ. බාහිර දේ උපාදානය කිරීමෙන් වළකින එක නෙමෙයි, සිතවිල්ල උපාදානය කිරීමෙන්, චේතනා උපාදානය කිරීමෙන් වළකින එකයි කරන්න තියෙන්නේ. දැන් බාහිර ලෝකේ උපාදානය කරන්නේ නැතුව හිටියොත් එහෙම යාට පැවැත්මක් නැති වෙනවා. බාහිර ලෝකේ පැවැත්මක් නැහැ. ජීවිතයක් නැති වෙනවා. ඒ කියන්නේ ගෙයක් දොරක් නැති වෙනවා, රස්සාවක් නැති වෙනවා, ව්‍යාපාරයක් නැති වෙනවා. නේද? කවුරුත් නැති වෙනවා බාහිර ලෝකේ උපාදානය නතර කරන්න ගියොත්. බාහිර ලෝකයේ උපාදානය අවශ්‍යයි බාහිර ලෝකයේ පැවැත්මට. චේතනාවේ උපාදානය තමයි ඔබව දුකට පත් කරවන්නේ. ඔබව දුකට පත් කරන්නේ චේතනාවේ උපාදානය. එසා චේතනා උපාදානය කරන්න බා. දැන් චංචල වෙලා තියෙනවා මනස. මොකද ඔබ හිතන්නේ? මගේ මනස චංචල වෙලා. චංචල වුණු මනස මගේ හැටියට ගත්තා. අරගෙන මොකද කරන්නේ? චංචලකම නිවන්න උත්සාහ කරනවා. ඒ නිවන්න උත්සාහ කරද්දී සිදුවෙන දේ තමයි තවත් ඒ මනස චංචල වෙනවා. හරියට දිය වෙලක් චංචල වෙලා තියෙනවා. එයා මේක සංසුන් කරන්න කියලා ආයෙ අත තියලා සංසුන් කරන්න යනවා. මොකද වෙන්නේ? නැවත ඒ චංචල වෙන්න පටන් ගන්නවා. තමන් හදා ගන්නවා න්‍යායක්. මගේ මනස මෙන්න මෙහෙම පවතින ඕන. ගොඩාක් දෙනෙක් හදාගත්ත න්‍යාය තමයි මගේ හිතේ සතුට පවතින ඕන, දුක පවතින්න බෑ කියලා. ගොඩාක් දෙනෙක්ගේ කල්පනාව සතුට පවතින ඕන, දුක පවතින්න බෑ කියලා. ඉතින් මම අර සදහම් මල් ග්‍රන්ථයේ සඳහන් කළා, සතුට විවාහ වී සිටින්නේ දුක සමගයි. සතුටට ආරාධනා කරාම දුක ඒ සමගින් තමගේ මගුල් ගෙදරට එනවා ඉබේටම. අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ දුක සතුට කියන දේ අත්හරින්න. දුකයි සතුටයි අත්හරින්න හැකියාවක් තියෙනවා. මොකද එකම කාසියේ දෙපැත්ත වගේ නිසා මේක එකක් තියාගෙන එක කොටසක් අත්හරින්න බැහැ. එකම කාසියේදී දෙපැත්තම දුක සතුට නම් එක කොටසක් අත්හරින්න බෑනේ. දැන් ෂර්ට් එකේ කණ පිටයි හොඳ පිටයි තියෙන, හොඳ පිට තියන් කණ පිටයින් කරන්න පුළුවන් බෑනේ. අපි අයින් කරනවා නම් හොඳ පිටයි කණ පිටයි දෙකම අයින් කරන්න. ඒ නිසා මේ දුක අයින් කරන තැනදී අපිට දුක සතුට දෙකම අයින් කරලා තියෙනවා. ඒ නිසා තමයි අටලෝ දහමේ නිතරම ද්විත්වයක් කියවෙන්නේ. මොනවද? ලාභෝ අලාභෝ. ඒ කියන්නේ ලාභ අලාභ දෙකම අයින් කරන්නේ. ලාභෝ අලාභෝ යස අයස. මේ දෙක හැමතිස්සෙම ද්විත්වයක් කියනවා. දැන් නින්දා ප්‍රශංසා නේද සැප දුක. මේ ද්විත්වයම අයින් කරන්න සිදු වෙනවා. සැපයි දුකයි අයින් කරන්න සිදු වෙනවා. නින්දා ප්‍රශංසා දෙකම අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට චේතනාවේ අපි කල්පනා කරපු විදියට සාමාන්‍යයෙන් කල්පනා කරන විදියට සතුට විතරක් තියාගෙන දුක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. හොඳයි, මේ ද්විත්වයම අයින් කරපු කෙනෙකුට ලැබෙන සතුට කොමක්ද? අර ද්විත්වයේ පැටලීලා රැවටුණු වේදනාකාරී තත්වයට නැතු වෙනවා. ඒ ද්විත්වයේ පැටලීලා වේදනාකාරී තත්වයේ දුක් විඳින තත්වයේ ඇති වෙනවා. හැමදාම සැපට ආවඩන දුක ලබනවා. සැපට ආවඩන දුක ලබනවා. බලයට එන්න බඩු අඩු කරනවා. බලයට ආවට පස්සේ බඩු වැඩි කරනවා. ඉතින් හැමදාම ඉතින් ඒක තමයි ක්‍රමවේදනේ රටේ. ඒක ජනතාවක් හැටියට ඒක තේරුම් ගන්න ඕන. අනිත් එක අපේ මානසික වශයෙන් අපේ මනස තුලත් තේරුම් කර ගන්න ඕන. හැදි තමයි සතුටේ මුහුණු ස්වභාවය මුහුණු හොර ගන්නවා. නමුත් අවසානයේ ඒ පස්සෙන් එන්නේ මොකද්ද? දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සැපයි කියන දේවල් පෙන්නේ කොහොමද? සර්පයාගේ වලිගේ වාගේ කියලා. සර්පයාගේ වලිගේ වාගේ. මෙහෙම එක පැත්තක් එක විදියකින් තමන් ග්‍රහණය කරන්නේ. නමුත් ඒ විදිය නෙමේ අනිත් පැත්ත කෙලවරේ තියෙන්නේ. සර්පයාගේ වලිගේ ලස්සනයිනේ. නේ. කොහොම හැබැයි කොහොම ලස්සනයි. විස නැහැ, මොකවත් නැහැ. සමහර සත්තු ඉන්නවා. ඉස්සේ ගොඩක් ඒ සර්පයාගේ වලිගේ කොහොම ලස්සනයි. විස නැහැ, මොකුත් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියනවා. කෙලවරේ තමයි තියෙන්නේ, අනිත් පැත්ත තමයි තියෙන්නේ දුක. මේ ලෝකේ හැටි, ලෝකය සුන්දරයි කියලා අල්ලන තැන දුක යහපැත්තෙන් ඇවිල්ලා දෂ්ට කරනවා. ඒ නිසා ද්විත්වය අයින් කරන්නේ කියන්නේ මුළු සර්පයාම අයින් කරන්න සිද්ධ වෙනවා ඔබ තුලේ. සර්පයා යන ද්විත්වය මොනවද? සැප දුක, ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා තමයි මේ ද්විත්වය. මේ තමයි සර්පයා. සර්පයාගේ වලිගයයි හිසයි. දුක කියන්නේ හිස, සප කියන්නේ වලිගය, යස කියන්නේ වලිගය, අයස කියන්නේ හිස. ද්විත්වයෙන් කරා ඔබ ද්විත්වයක් අපේක්ෂා කරන තුරු ඔබට ධර්මය ලබා ගන්නට පුළුවන් කමක් නැත. ඒසා ද්විත්වය අපේක්ෂා කරන්නට එපා. නිවන් ධර්මයේ අත්දකින්නේද ලැබීම හා නොලැබීම කියන ද්විත්වය ඉවත් වීම සමග ලබන්න තියෙන තණ්හාවයි. ඔව්, ලැබීම නොලැබීම කියන මේ ද්විත්වයෙන් තොරවයි නිර්වාණය අවබෝධ වෙන්නේ. තමන්ගේ මානසික සාහනේ නිවන අවබෝධ වෙන්නේ. එහෙම නිවන කියන්නේ මානසික නිවීම. මනස නිවුණද ඔබ නිවුණා. ඔබ නිවුණද ඔබේ සසර නිවුණා. ඔබ දැවිලද ඔබේ සසරත් දැවිලා. එපමණයි බලන්න තියෙනවා. ඔබ මේ මොහොතේ නිවිනු කෙනෙක්ද, එහෙම නැත්නම් දැවෙන කෙනෙක්ද? නිවෙන්න තියෙන එකම මඟ තමයි මේ මම කියලා කෙනෙක් කරත්තයක් අරගෙන සුපර් මාකට් එකේ ඇවිදින්නේ නැතුව අතේ සතේ නැති මුජ්ජලේ සුපර් මාකට් එක වටේ රවුමක් ගිහිල්ලා එනවා. එහෙම නැත්නම් හෙවණට ගියපු මිනිස්සෙන් ටිකක් කාලය ගෙවන්න ගියපු මිනිස්සෙන් එහෙනම් රෞමක් ඇවිදලා එනවා. හේද බඩු භාණ්ඩ වර්ග දිහා බලාගෙන ආව කිසිවක් ගත්තේ නැහැ. ඔබේ මනස තුල බක්කියක් අරන් යන කෙනෙක් නොවන්න හිස් සතින්ම ගිහිල්ලා ඒ දේවල් දිහා බලාගෙන හිස් සතින්ම එළියට එන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සුපිරිවෙන්ද සැලක මිනිස්සෙක් නම් එහෙම හිස් සතින් රවුමක් ගිහිල්ලා ආවම බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන එළියට පහින්න පුළුවන්. නමුත් මනස තුල ඔබ සැරිසරද්දී බලාපොරොත්තු වශයෙන් ගැනීමමනේ ගැනීම හැටියට සලකන්නේත්. ඒ නිසා කිසිවක් නොගෙන ඔබට ඔබ තුල සැරිසරන්න හැකියාව තියෙනවා. සංසාරේ අධ්‍යාත්මිකවත් තියෙනවා බාහිරවත් තියෙනවා. සැරිසරනවා කියන්නේ නේද සැරිසරීම. බලන්න අපි වාහන වලින්, ගුවන් යාන වලින්, කෝච්චි වලින්, බස් වලින් නේද? කාර් ජීප් වලින් සැරිසරනවා, සැරිසරනවා, සැරිසරමින් හැම මොහොතකම අපි එක එක ගම්මාන වලට, ස්ථාන වලට, කඳු වලට ඇලෙමින්, ගැටෙමින්, ප්‍රතික්ෂේප කරමින්, අනුමත කරමින්, සිනාසෙමින්, අඬමින් අනේක විද ආකාරයේ මානසික ස්වභාවයන් ඇති කරගනිමින්, වෙනස් කරගනිමින් සැරිසරනවා. බාහිර ලෝකේ අධ්‍යාත්මිකවත් එමය සැරිසරනවා. ඒ සැරිසැරීම තුල හටගන්නා වූ වේදනාව මත ඒ වේදනාව මම. ඇයි මම කියලා කෙනෙක් වෙදින්නේ? එයා හරියට සත්‍ය අවබෝධයට පත් නොවෙච්ච නිසා. හරියාකාර සත්‍ය අවබෝධයට පත් වුණාම තියෙන ඉඩම කඩම මම හෝ මගේ ආත්මය නොවේ. තියෙන මුදල් මම හෝ මගේ ආත්මය නොවේ. තියෙන ශරීරය මම හෝ මගේ ආත්මය නොවේ. කතා කරන වචනය මම හෝ මගේ ආත්මය නොවේ. සිතන සිතුවිලි මම හෝ මගේ ආත්මය නොවේ. අනුන්ගේ බඩු වලට අපි කනගාටු වෙන්නේ නැහැ. අනුන්ගේ භාණ්ඩ වලට, බඩු මුට්ටු වලට අපි කනගාටු වෙනවද? කනගාටු වෙන්නේ නැහැ. අල්ලපු ගෙදර පිළිබඳව අපි කනගාටු වෙනවද? වෙනත් ගෙදරක් දිහා බලලා අපි කනගාටු වෙනවද? නැහැ. එහෙම එකක් අපිට නැහැ. ඇයි? මගේ නොගත්ත හැම තැනකදීම අපේ කනගාටුව අවමයි. එහෙනම් මේ ලෝකේ මේ මගේ කියලා ගන්න තැන, මිනිස්සුන්ට මගේ කියලා ගන්න දෙයක් තියෙනවද කියන කතාවයි මනසට උගන්වන්නේ. ඔබ මගේ කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? මේ අරගෙන තියෙන්නේ කුමක්ද අරගෙන තියෙන්නේ කියන කතාව. මම මමයි කියලා කතා කරන ඕන දත් වලටද, ඇට වලටද, මස් වලටද, නහර වලටද, ඇට මිදුළු වලටද? මොනවද මේ චින්තනය? රැවටිලා නේද, මෝලා වෙලා නේද මේ චින්තනය? හරි අවිද්‍යා සහගත වැරදි විදියකට, කිසිම සාධාරණ යුක්ති සහගත පදනමකින් තොරව සිද්ධ වෙන දෙයක් නේද? එහෙමනම් අපි කළ යුත්තේ ඒක තේරුම් කරලා දෙන එක. අපේ නුවණට නුවණ ඒක තේරුම් අරගෙන නැත්තම් අපි තේරුම් කරලා දෙන්න ඕන. නේද? අපි භාෂාවක් පිළිබඳව අපේ නුවණට තේරුම් කරලා දුන්න මේ වචනේ අර්ථය මේකයි කියලා. ඊට පස්සේ ඒක හිමයි කියලා පිළිගත්තා. ඒ වගේම සත්‍ය තේරුම් කරලා දෙන්න තමන්ගේ නෝනට. සත්‍ය තේරුම් කරලා දෙන්න. මේ දුවන්නේ, මේ ක්‍රියාත්මක වෙන්නේ අසත්‍යයක් තුළ පදනම් වෙලා. ඔය අසත්‍යයක් තුළ පදනම් වෙලා යම් අපේක්ෂාවක වෙහෙස වීම තුළ, මහන්සි වීම තුළ ඔබට ඒ අපේක්ෂාව සම්පූර්ණ කරගන්න බෑ කියන එක මනසට උගන්වනවා. අඟුලිමාලට බණ කියනකොට අතේ තියෙන කඩුව වැටුණා. ඔබේ හිතටත් සත්‍ය පෙන්නනකොට ඔබ ළඟ තියෙන අවිද්‍යාව නැමැති කඩුව බිමට වැටෙනවා. අවිද්‍යාව හැරෙන්න. නුවණයි අවශ්‍ය කරන්න කරුණු පෙන්නුම්. දැන් වැරදි අවබෝධයකින් යම් කෙනෙක් ඉන්නවා. බුද්ධහම පිළිබඳව වෙන්න පුළුවන්, ඔබ පිළිබඳව වෙන්න පුළුවන්. එතකොට අපි එයාට ගිහිල්ලා නිවැරදි අවබෝධය ඇති කරනකොට එයාගේ හිතෙන් අර වැරදි අවබෝධය පහවීම නිසා හිත සැහැල්ලු වෙලා නිවැරදි වෙලා නිවැරදි දෙයට පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ පිළිබඳව වැරදි අවබෝධය තියෙනවා, නිවැරදි අවබෝධය ලබා දෙනවා. නමුත් නිවැරදි අවබෝධය ලබා දෙනවා වෙනුවට ලෝකයේ බොහෝ දෙනෙක් කරන්නේ තවත් වැරදි අවබෝධයක්ම සංකල්පයක් හැටියට ඇති කරගෙන ලබා දෙනවා. ඒයින් නිවැරදි අවබෝධය ලබන්න බෑ. දැන් සමහර අය හිතනවා මේ නිවැරදි අවබෝධය, නිවැරදි තත්ත්වය කියන්නේ ජීවිතයේ දුකයි කියන එක කියලා. ජීවිතේ දුකයි කියන්නේ නිවැරදි අවබෝධය නෙමෙයි. ජීවිතේ සතුටයි කියන්නේ නිවැරදි අවබෝධය නෙමෙයි. ඒක මේ මිනිස්සේ කෝර මිනිස්සෙකුට ඕනම දෙයක් ඕනම වෙලාවක දුක කරගන්නත් පුළුවන්, සැප කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම කාරණේ දෙන්නෙකුට සැපක් වෙන්නෙත් නැහැ, දෙන්නෙකුට දුකක් වෙන්නෙත් නැහැ. තේරෙනවනේ? දැන් අපි හිතමුකෝ රතු පාට කාර් එකක් 10 දෙනෙක්ගේ ලයික් එකද කැමැත්තද? කැමැත්ත නෙමෙයි නේද? රතු පාට කාර් එකට එක්කෙනෙක් හරිම කැමති, තව එක්කෙනෙක් කියනවා අයියෝ මං ආස නැහැ රතු පාට කාර් එකට මම කැමතියි. එයාගේ කැමැත්ත. අඳුමක් ගත්තත් එහෙම. අන්නාසි ගෙඩියක් ගන්න වැඩි නේද? එක්කෙනෙක් කන් හරි ආසයි, තව එක්කෙනෙක් නම් අපෝ මං කන්න ගන්න ආසයි. දූරියන් ගෙඩියක් ගන්න නේද? එක්කෙනෙක් හරි කැමතියි, තව එක්කෙනෙකුට වමනේ කියනවා. ඒකර මොකද්ද මේ කැමැත්ත සහ කැමැත්ත? මේක තමයි පුජ්‍යල මානසික ස්වභාවයක් මේක. ඒ නිසා මේ ලෝකේ කැමති කියන දේවල් වලට මිනිස්සුන්ගේ හිතවල අකමැත්ත පහළ කරලා නිවන් දකින්න පුළුවන් නම් ඒක විතර මෝඩකමක් කොහෙවත් නැහැ. ඒ මෝඩකම කරන්නේ නැද්ද මේ රටේ පණ්ඩිතයි කියන කට්ටිය, මහා බුද්ධිමතුන් කියන කට්ටිය? ඒගොල්ලන්ට මේක අවබෝධ වේවා කියලා අපි තීරණ කරලා දෙනවා. සරල මනෝවිද්‍යාත්මක න්‍යායවන් පිළිපදින්නේ තමයි මේක සෙව්වොත් ධර්මයේ පහ ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ ආකල්ප යටපත් කරගන්න, ඔබ තව ආකල්පයක්ව මතු කරන එක නෙමෙයි වැදගත්. අතහැරීම අතහැරීමෙන්ම සිදු කරන්න. ඔබට ඒක තේරුණාද? අතහැරීම අතහැරීමෙන්ම සිදු කරන්නේ. ඒක පිළිබඳව ගැඹුරින් සිතිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ආයි වෙන වචනයකට යන කලින් අතහැරීම අතහැරීමෙන්ම සිදු කරන්නේ. ඒ වචනය නිතර නිතර තමා තුළ මතක් කරගනිමින්, නිවැරදිදේශ ඥානනය කරගනිමින්, ඒ වගේම නිවැරදි ලෙස ප්‍රායෝගික කරලා ටික වෙලාවක් බලමු. විවිධ අත්දැකීම් ලැබේ. වැරදීම් සිදුවේ කමක් නැහැ. අපට දහස් වරක් වැරදුනා කියලා කියන්න ඕනේ. මම දහස් වරක් ඉගෙන ගත්ත කියලා කියන්න පුළුවන් ඒ තුල. කොහොමද? අතහැරීම තුලින්ම සිදු කරන්නේ. අතහැරීම අතහැරීමෙන්ම සිදු කරන්නේ. ඒ වචනේ අරගෙන ඔබ තුල ඔබ කිමිදෙන්න බලන්න ඔබ ඒ ධර්මයේ පාවිච්චි කරලා තමන්ගේ නුවණ තුල වැඩෙන්නේ කොහොමද කියලා ටික වෙලාවක් විදර්ශනා කරන්න විනාඩි 10ක් විතර. අතහැරීමෙන්ම සිදු කරන්න. ඒක මතක් කරන්න වරින් වර ඔබට අමතක වේ විඥානණය කිරීමේදී ඒ වචනේ මතක් කරන්න විට කරුණ පුබුදින්නට පුළුවන් ඔබට. ලෞකික අතහැරීමක් තියෙනවා, ලෝකෝත්තර අතහැරීමක් තියෙනවා. ලෞකික අතහැරීම කියන්නේ ප්‍රතික්ෂේපය. ප්‍රතික්ෂේපය කෙසේද සිද්ධ කරන්නේ? හේතු දක්වා. ඒක තමයි ලෞකිකයන්ගේ සාමාන්‍ය අතහැරීමේ ක්‍රමය. අපි අහනෝ මේ පළතුරු කන්න ඇයි අකමැති? උෂ්ණයි, සැඹුල් රසයි, සාධික පැණි රසයි. එවනත්තම් මේක මට ජීර්ණය වෙන්නේ නෑ හරියට. ඒ නිසා මොනවා හරි හේතුවක් තියෙනවා. කෙනෙක් අපි ප්‍රතික්ෂේප කරන්නේ හේතු තියෙනවා. ඒක හේතු දක්වා අතහැරීම තියෙන්නේ කොහෙද? සාමාන්‍ය මිනිස්සු ළඟ. බුදුරජාණන් වහන්සේගේ මේ අතහැරීමේ ක්‍රමවේදයේ හේතු නොදක්වා අතහරින. හේතු නොදක්වා අතහරින විට ක්‍රියාවකට හසු වෙන්නේ නැහැ. ආයේ එක දෙයක් අතහැරලා තව කර්මකාරකයකට බැඳෙන්නේ නැහැ. ඒ නිසා අතහැරීමත් අත්හැරපු කෙනෙක් වෙනවා. මන් දන්න තියෙන தත්ත්වය මේකේ. ඒ තමයි මේක තේරුම් ගන්නට අපහසු කාර්යයක්. විශ්වාස කරන්න අපහසු කාර්යයක්. වටහා ගන්න අපහසු කාර්යයක්. කොහොම දෙයක් තේරුම් ගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නකුත් තියෙනවා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරහපු එකක් නෙමෙයි. මේක අමුතු කතාවක්. මේ සැබෑ ලෙසින්ම මනසින් එගොඩ වෙන ක්‍රමය. නැත්නම් එගොඩ වෙන්න බෑ. මේ ආකාරයට ඥානයේ විමර්ශනයේ සඳහා යොමු කළේ නැතිව එගොඩ වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරේ පටිසෝතගාමි ප්‍රතිපදාව, අනුසෝතගාමි පටිසෝතාවක් නොවේ. අපි අනුගමනය කරන්න ඕන පරිසෝතගාමී ප්‍රතිපදාව. අපේ ඥානය, අපේ ගුණය, අපේ ඉන්ද්‍රියන් ගමන් කරන විලාශයට නෙමෙයි. මේ ඉන්ද්‍රියන් ගමන් කරන්නේ නැති පැත්තකට අපේ සිත, අපේ ඥානය, අපේ අවබෝධය මෙහෙවන්න. එහෙමනම් මේ ධර්මදේශනාව අසද්දී ඔබට තේරෙනවා ඇති, ඔබේ සිත සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ නැති පැත්තකට තමයි මේ ධර්මයේ ශ්‍රවණයෙන් ඔබේ සිත ගලාගෙන යන්නේ. වටහා ගන්න, තේරුම් ගන්න හරිය ලේසි. මෙන්න මේ මාධ්‍යයන් ඔස්සේ ඒදී නිර්මාණය කරන්න ඕන. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, මනෝභාවයන් වලින් යුක්තව යමක් නිර්මාණය කරනවා නම් ඒ දේ හරියට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ලෞකික දෙයක් වටහා දීමේදී මෙන්න මේ කරුණු කාරණා හොඳින් එකතු කරලා කෙනෙකුට කියලා දෙනකොට ඊට හොඳට තේරෙනවා. නේද? රූප, ශබ්ද. දැන් අපි භාෂාවක අක්ෂරයක් ගත්තොත්, වචනයක් ගත්තොත් එදකේ තියෙන රූප ශබ්ද පළතුරක් වගේ දෙයක් ගත්තොත් රූප ශබ්ද ගන්ධ සහ රසයත් තියෙන ස්පර්ශ කරලා බැලුවොත් එහෙම ඒකේ මෘදු බව හරි රළු බව හරි දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සමහර දේවල් තියෙනවා ශබ්ද විතරයි. සමහර දේවල් තියෙනවා රූප විතරයි. සමහර දේවල් තියෙනවා ගන්ධය පමණයි. තන හොයාගන්න බෑ. නේ. සමහර ලාට නේ බරල් වෙම කැත කරාම අන්නතනම ගඳ වোন හොයාගන්න බෑ. තන හොයාගන්න බෑ ගඳ විතරයි. ගඳ ඔසේ ඊළඟට රූපය හොයනවා. අදාළ ක්‍රියාවලිය කොහෙද තියෙන්නේ කියලා. ආදි වශයෙන් අපේ මනස පුරවන දේවල් දැන් අපි මේවට යම් තහංචියක් හරි පාලනයක් හරි එපාකීමක් හරි හාකීමක් හරි කියන්නේ මේ යන්නේ ඒ සියල්ල මමය මාගේ මගේ ආත්මයයි සිතාගෙන ඒ අරමුණු ඔස්සේ දැස ගන්නා වූ ස්වභාවය නතර කරන්න කියන පණිවිඩයයි. ඔබේ නොවන වාහනයකට ඔබ කලබල නොවන්නාසේ ඔබේ නොවන සිතට ඔබ කලබල නොවන්න. දැන් පාරේ යනවානේ ඔබේ නොවන වාහන ඔබ කලබල වෙනවද? කොහෙද යන්නේ? මොකටද යන්නේ? ඇයි යන්නේ? වාහනේ සර්විස් කරලාද? තෙල් ගහලාද? කවුද පදවන් යන්නේ? අපි මුකුත් බලන්නේ. ඇයි අපේ නවන වාහන? ඉතින් අපේ නවන දේවල් තමයි මේ අධ්‍යාත්මය තුළ මේ සිත තුළ ගලාගෙන යන්නේ. නමුත් අපි ඒවට මගේ කියලා නිර්ණයක් ලබා දෙලා තියෙනවා. ඒ නිර්ණය තුළ තමයි කම්පණය වෙන්නේ. ඉඩමක් කඩමක් ගත්තත් එහෙමයි. ඔබේ නොවන ඉඩම ඔබේ කියලා නිර්ණයක් ලබා දෙන්න තියෙනවා. තීරණයක් ලබා දෙන්න තියෙනවා. හැමදේම ඔබේ නොවන දෙයකට ඔබේ කියනවා. මගේ නොවන දෙයකට මගේ කියනවා. මගේ නොවන ආත්මයකට මගේ ආත්මය කියලා කියනවා. දුකටත් මගේ කියලා කියනවා. මගේ දුක කියනවා. සතුටටත් මගේ දුක කියනවා. මගේ සතුට කියනවා. මම හාගෙන ගියාම මේක මමෙක් නෑ. නමුත් මම කියන ගුණාංගයක් හටලවාගෙන ඉන්නව මිනිස්සු නමුත් මමෙක් හදන්න පුළුවන් කමක් නෑ මෙතන. ඒ සිතූ විදියම සිදු නොවි වෙනත් ආකාරයක් සිදු වෙනවාමයි. මගේ ඉඩමේ කිව්වට ඒක මගේ ඉඩම වෙන්නේ නැහැ. ternary වෙනත්යක් සිදු වෙන්නේ. මගේ ශරීරයේ කිව්වට ඒක මගේ ශරීරයේ වෙන්නේ නැහැ. වෙනත් දෙයක් සිදු වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාත්මක සංස්කාරය කරගත් දෙයක්. සත්‍යක් නෙමෙයි මිනිස්යාගේ අධ්‍යාත්මය තුල පවතින්නේ මිත්‍යාව. ඒ මගේ ආත්මය කියලා ගත්ත තැන ඉඳලා අන්න මගේ ආගම් කියලා මගේ ජාති කියලා මගේ වර්ගය කියලා ඊට පස්සේ මාව දිව්‍ය ලෝකයට යවන්න ඕන මාව අපායට යවන්න ඕන කියලා උත්සාහ කරනවා. හැබැයි දිව්‍ය ලෝකත් අපායත් තමන්ගේ ළඟම තියෙනවා කියලා තේරුම් ගත්තනම් හරි. ඔබේ මනස ඔබ පාලනය කරන වෙනුවට ඔබට හැකිනම් එය විශ්වයට පාලනය කරන්න ඉඩහන්න. ඔබේ මනස ඔබ පාලනය කරන වෙනුවට ඔබ එය විශ්වයට පාලනය කරන්නට ඉඩහන්න. උදාහරණ බලන්න ඊට ඔබ තුල සිදුවෙන වෙනස. දැන් ඒ උත්සාහය දෙන්න බලන්න, ඔබ පාලනය කරනවා වෙනුවට ඔබ විශ්වයට පාලනය කරන්නට ඉඩ හරින්න. එහෙම නැත්නම් ස්වභාවයට පාලනය කරන්නට ඉඩ හරින්න. ස්වභාව ධර්මයට පාලනය කරන්නට ඉඩ හරින්න. ඔබ තුල යම් වෙනසක් ඇති වෙයි, ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඔබ පාලනය කරනවා වෙනුවට ස්වභාව ධර්මයට පාලනය කරන්න ඉඩ හරින්න. ඔබේ මනසට ඇති වෙන තත්ත්වය ඔබ තේරුම් ගන්න. දහම් ගැටලු තියෙනවා නම් යමු කරන්න, ඒ සාකච්ඡාවට යමු කරන්න පුළුවන්. කරුණ වචනයක් නොවේ අපි නිවැරදි කරන්න ඕන. මනුෂ්‍ය సంతානය කරුණක් නිවැරදි කරන්න, එහෙම නැත්නම් වචනයක් නිවැරදි කරන්න ලෝක කාටවත් එක කරුණක් එක වචනයක් එක් අය අරගත්ත ස්වરૂප ලක්ෂණයක් තියෙනවා. එනිසා අපි නිවැරදි කරන්නේ කරුණ නෙවෙයි මිනිස් సంతානය. මනුෂ්‍ය සිත පැහැදිලිනේ. සෞබත් කල්පනා කරන්න ඕන වචනයක් නෙමෙයි නිවැරදි කරන්න ඕන. ඔව් මගේ සිත මම නිවැරදි කර ගන්න ඕන මගේ සිත. ගැටලු තනනගිල තියෙනවා ඉදිරිපත් කරන්න. ඔව් හොඳ ප්‍රශ්නයක්. නස නිවැරදි කරගන්නේ කියලා කියන්නේ මොකද්ද සාවින්හන්සේ? ඒ වගේම කුමකට සාපේක්ෂිතවද සිත නිවැරදි කරගන්න ඕන කියන එක. හරි වැරදි දෙකට නොඇති පවතින හරි වැරදි දෙකට සාපේක්ෂිතව හරි වැරදි දෙකට හසු නොවන නිවැරදිකම. හරි වැරදි දෙකට හසු නොවන නිවැරදිකම. හරි වැරදි දෙකම ගන්නකොට සාපේක්ෂිතව ඒ දෙකටම හසු නොවන බව තමයි නිවැරදි මනසක. හරි වැරදි දෙකට හසු නොවීම තමයි නිවැරදි මනස. කොයි විදියට ගත්තත් කාට මේ ලෝකයේ චින්තනය කරත් හරි වැරදි දෙකෙන් එහාට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. මොන ආගමක හිටියත් ඒක ලෞකික වශයෙන් බැලුවාම හරි කියලා හිතාගෙන වැරදි වැඩ කරන ආගම් නැද්ද? හරි විශ්වාසය, හරි දර්ශනය, හරි චින්තනය කියලා හිතාගෙන වැරදි චින්තනවල නැද්ද? දහම් කරුණු පිළිබඳව පවා තමන් ඒක ගත්ත දේ හරි කියලා පදර මේදගෙන ඉන්නා නමුත් ඒ වැරදි ගැටලු කාරක තත්වයන් නැද්ද තියෙනවා. පුජ්‍යල නිර්ණයක් මතනේ ආගමික නියමයන් ඇතික පසු කාලීනව පුජ්‍යල නිර්ණයන් මත තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඒක පුජ්‍යලයට අනුගතව පුජ්‍යලය වෙනස් කරගන්න. ඒක තමයි ස්වභාවය. ඉතින් පුජ්‍යලව හරි වැරදි කියලා කරන දේවල් වල නිවැරදි වටම හරියක් වැරදියක් වෙන්නන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලව විසින් හරි වැරදි කියලා තීරණය කරන ලෝකයේ තුල සිදුවන්නේ වරදක්මයි. ඒ වරද නිසා මානසික සහනය නැති වෙලා, ජීවන සහනය නැති වෙලා, ලෝක සහනය නැති වෙලා යුද්ධ ප්‍රශ්න ගැටලු හටගෙන තියෙනවා. යමෙක් හරි වැරදි දෙකම අත්හරින විට තමයි සැබෑ ලෙස වැරදි තැනට පත්වන්නේ. සැබෑම මේ ලෝකේ නිවැරදි ස්වභාව ධර්මයේ සහ නිවැරදි ධාම දකින්නේ ලෝක සම්මතයෙන් හරි වැරදි කියන එක ඉක්මවන තැන. බුදුහාමුදුරුවන්ගේ හරි වැරදි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නේ කරුණක්, කාරණයක්, සිද්ධාන්තයක් නොවේ. බුදුරජාණන් වහන්සේ හරි හෝ වැරදි කියලා පෙන්වන්නේ චේතනාව. බුදුහාමුදුරු ක්‍රියාවක් වැරදි කියලා පෙන්වන්නේ නැහැ, චේතනාව. චේතනාවක් පෙන්වනවා. ඒ නිසා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා දේශනා කරා. එතකොට එකම කාරණයක් ඔස්සේ දෙදෙනෙක් එකම චේතනාව පහළ කරයිද? නැහැ. රසවත් ආහාර වේල දෙකක් දෙනව රහතන් වහන්සේ කෙනෙකුටයි කෘතඥයෙකුටයි. ඒ ආහාර වේල පිළිබඳව දෙදෙනාම එකම චේතනාවද පහළ කරයි. අපි මුදල් එම්ලොක් එකක් හරි ගස්සල දෙනව මේ රහතන් වහන්සේ කෙනෙකුටයි කෘතඥයෙකුටයි ලක්ෂ ලක්ෂ දාලා එකම චේතනාවද පහළ කරයි. ඒ රහතන් වහන්සේ එක ලෝකෙට දෙයක් එක ලෝකෙටමයි කියලා නැවත පැත්තකින් තියයි. පුතජනෙකුට දුන්නොත් ඇඟිලි යට කඩලා, ඉඹලා, වැඳලා, උඩ කනලා ගන්න දැකලා නැදේමයි. දවසක් මේ වාහනේ කියා මිනිස්සුකට මං හයරක දුන්නා. මේ මිනිස්සෙක් අත් දෙකේම දින ඇඟිලි යට ටික ඔක්කොම කැඩුවා. මොකද කියලා පළවෙනි හයර එකලුවේ කරා. ඔයිට වඩා හොඳයි නේ. මම කිව්වා සද්ද ඇහෙන්න නම් වෙන මොනවා හරි පටපට ගන්න එකක් අතේ තියාගත්ත නම් බෙරයක් කරන්නේ. ඒ නිසා දැන් ලෞකික මනුෂ්‍යයන්ගේ තීරණේ හරියටම නිවැරදි මේ චේතනාව තුලින් හරි වැරදි නිර්මාණය වෙනවයි කියන එක දකින්නේ පළවෙනි හරියටම සත්‍ය අවබෝධයේ සිදුවීමත් සමග තමයි නිවැරදිම ඒක අත්දැකීමක් බවට පත් කරගන්න පුරුදු වෙන්නේ. නැත්නම් එතකම් තීරණය කරපු වැරදි තියෙනවා. 12න් පස්සේ සිල් සමාදන් වෙච්චයි කන එක වැරදිද? හරිද? හරිදිනේ. නැන්පසේ සිල් සමාදන් වෙච්ච කණ එක වැරදි. ඒක සිල් සමාදන් වීම කියන කාරණයත් එක්ක තීරණය වෙන දෙයක්. දැන් ඒක තමයි. එතකොට මුස්ලිම් අයට හරක් මරන්න අයිතියක් තියෙනවද නැද්ද? මරණ අයිතියක් තියෙන බෞද්ධයෝ කියන්නේ මරණ අයිතියක් තියෙන. ඒ වගේ ගොල්ලන්ගේ ආත්ම අපිට කරන්න දෙයක් නැහැ. ඒ අයට අන්‍ය ආගමිකයෝ මරන්න අයිතියක් තියෙනවද නැද්ද? ඒත් අයිතියක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ එක ආගම. ඒ ඊළඟට සිංහයන්ට මිනිස්සුව කන්න අයිතියක් තියෙනවද? අයිතියක් තියෙනවා. මොකද ඔහුගේ ගොදුරු හොයා ගන්න ආව ක්‍රමය. කොටියකට මිනිස්සු කන්න අයිතියක් තියෙනවද? අයිතියක් තියෙනවා. ඒ ආගේ ආහාරය සපයා ගන්නා විදිය. හරකෙකුට මිනිහෙකුට අනින්න අයිතියක් තියෙනවද? අයිතියක් තියෙනවා. ඇයි ඌට අං ඇවිල්ලා තියෙන්නේ? අනින්නනේ. නැතනි අං ආවේ ආවල් එකකට. මිනිහ වේවා ගැහැණි වේවා ළඟින් ගියා එකට අරගද. ඒ යාගේ අයිතිය කියන්නේ එහෙම නැත්නම් ඒක හරක් අයිතිය. අරක කොටි අයිතිය. අරක සිංහ අයිතිය. අරක ආගමික අයිතිය. දැන් හරක් අයිතිය ආගමික අයිතිය අතර වැඩි වෙනසක් නැහැ නේද? හරක අං තියෙනවා නේද? ආගමික කියලා තියෙනවා එන්න. නැත්තම් කෑවා එහෙම නැත්තම් මැරුවා එහෙම නැත්තම් ආහාරයට ගත්තා. ඉතින් මේක තමයි සත්ව විඥානයේ ස්වභාවය. තේතාව ප්‍රබුද්ධ මනසක් අවශ්‍යයි. චේතනාහ ආත්ම සංවේදී වීමක් තේරුම් ගන්න. පැහැදිලිද? හරි වැරදි අපි ඉක්මවන්න ඕන වෙන මේ නිසයි. මේ හරි කියලා අරගෙන තියෙන්නේ හරක් අයිතිවාසික. හරකට අන්තිර උඩ අයිනින අයිතියක් තියෙනවා. අපිනේ කියන්නේ අපිට අයින්න හොඳ නැහැ කියන්නේ. හරකට අනින්න අපිට අයිතියක් නැත්තම් හරක වැරද්දක් නම් කරන්නේ. හරක මරන් ගන්නත් අපිට අයිතියක් නැහැ. හරක මරන් ගන්න අපිට අයිතියක් තියෙනවා නම් හරකට අනින්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ආත්ම සංවේදී මිනිස්සෙකු අයිට වඩා වෙනස් විදිහකට මේ ලෝකේ දකින්න පුළුවන්. පුතජනයන්ගේ චින්තනය බොහොම පහළයි තියෙන්නේ කියන එක තමයි. පුතජනයන්ගේ දහම, පුතජනයන්ගේ ලෝක අවබෝධය තාව පහළ මට්ටමේ තියෙන එක කියන එකයි ධර්මයෙන් පෙන්නන. ඔබ කලකිරෙන්න ඕන ධර්ම අවබෝධය කරගන්න. කලකිරෙනවා කියන එකට මම මෙන්න මෙහෙම කියන්නම්. ඔබ ඔබගේ කලය පෙරලන්න ඕන. මොකද්ද ඔබ මේ කලයක් ඇදේ එක එක දේවල්. දැන් මෙතන කල වශයෙන් අරගෙන පෙන්නන්න රූප සටහන් වශයෙන් තිබ්බනම් හරිෂෝ මේ දෙකේ එක්කෙනෙකුගේ කලය නිල් පාට වතුර පිරුණු කලයක්. තව එක්කෙනෙකුගේ කලය මඩ වතුර පිරුණු කලයක්. තව එක්කෙනෙකුගේ කලය තා පිරිසුදු වතුර පිරුණු කලයක්. ආදී වශයෙන් තව කෙනෙකුගේ කලය අසූචි පිරුණු කලයක්. හැබැයි මේ කලය හොඳට කට වහලා තියාගෙන බඩහවට කවදාවත් ඔය කලෙන් වෙන්නේ නැහැ. කල පෙරලන්න ඕන. ඔබේ තියෙන්නේ මොනවද? මනසේ ස්වභාවය. මනසේ ස්වභාවය තියනවා නම් ඒක පෙරලන්න ඕන. කල කිරෙනවා එහෙම නැත්නම් කල පෙරලනවා. කල කිරෙනවා එකේ තේරුම නෙමෙයි කල පෙරලනවා කියන්නේ. මම කියන්නේ කලෙ පෙරලන්න කියලා. ඉතින් කල කිරිනවා කියන්නේ ඒකනේ නේද? තියෙන දේ පිළිබඳව, අල්ලගෙන ඉන්න දේ පිළිබඳව ආදීනවය දැකීම. ඒක දැකලා තමන්ට හැකියාව තියෙනවනම් තමන්ගේ දෝෂේ පෙරලා හරින්න. හැබැයි තමන්ගේ දෝෂේ තමන් අල්ලගෙන ඉන්නවනම් කවදාවත් අලුත් වෙන්න පුළුවන් කමක් නැහැ. අලුත් වෙන්න නම් මගේ අධ්‍යාත්මයේ තියෙන දේ පෙරලන්න ඕන. දැන් ඔබේ යම්කිසි මානසික ස්වභාවයක් ඇතිනේ. ඒක තමයි ඔබේ කලෙ පුරව ගත්ත දේ. ඒක හලන්න ගොඩ ගාලා. අතුර කලයක් වුණාට හලනවා වගේ ඔබේ මේ අවස්ථාවේ ඔබේ මනසේ මේ පුරවගෙන තියෙන මොකන්ද ඒ දේ හලන්නද? ඒකට ඊට පස්සේ කලේ වුණා තව පොඩ්ඩක් හොල්ලලත් බලන්න ආයි පොඩ්ඩක් තියන්න ඒ ටිකක් හරහා පිරිසිදු වතුර ටිකකින් නැවතත් කලේ සෝදාන නැවතත් ධර්මයේ ටිකක් දාගෙන ඒකත් සෝදලා ඉවරලා ආයි හලන්න ඊට පස්සේ කලේ පුරවල තියන්න එපා කලේ තියන්න එම්ටි නිදහස්ව තියන්න ඒ එහෙම කියන්නේ කලේ උපතින් තිබුණ හිස්ස පසු පෙරව නිදහස්ව තිබුවම තමයි නිදහස් දර්ශනය කියන එක අපිට දකින්න හැකියාව තියෙන මේ ඇසේ තියෙන ආවරණ මොනවද ඒවට කියන්නේ දෘෂ්ටි කනේ තියෙනවා ආවරණ ඒවට කියන්නේ දෘෂ්ටි නාසයේ ආවරණ තියෙනවා දෘෂ්ටි රස පිළිබඳව ආවරණ දෘෂ්ටි මේවා බැඳීම් නැති එහෙම නැත්නම් ආවරණ නැති ස්වභාවයක් ඇති කරනවා දැන් නිර්වාණ ධර්මය නිර්වාණ ධර්මය කියන්නේ ආවරණ නැහැ ඇසකන නාසයේ දිය ශරීරයේ මන කියන එක වැහිලා නැහැ මොනවද ඒ කියනවා. නමුත් ලෝකේ ඉන්න මිනිස්සුගේ වැහිලා තියෙන මොනවද? ඒකුත් ජාතික ආගමික වාර්ගික දෘෂ්ටි වලින් වැහිලා තියෙන. පුජ්‍යල මතවාද, තමන්ගේ මතවාදෙත් එහෙමයි. දැන් මේක මතවාදයක් කරගත්තොත් ඒකිනුත් වැහෙනවා. මේකත් මතවාදයක් කරන්න බෑ. මේකත් අත්හරින්න. මොනම දෙයකින්වත් වැහෙන්නේ නැහැ. පුජ්‍යලත්වයෙන් වැහෙන්නේත් නැහැ. පුජ්‍යලත්වය පදනම් කර වූ බාහිර දෙයකින් වැහෙන්නේත් නැහැ තමයි. ඒකත් අපි ආවරණ නැති, නිරාවරණ වූ, විවෘත වූ, නිදහස් වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි නිර්වාණ ධර්මය. විවෘතව පවතින ධර්ම පටු කරගත්ත කොටු කරගත්ත ධම නෙමෙයි. පුජ්‍යලයට පුජ්‍යල සම්මත හෝ බහු සම්මත ආගමික සම්මත නෙමෙයි. ආවරණ නැති ධම විවෘත ධම කියලා කියනවා. විවෘත ධම තමයි ආත්ම සංවේදී. ඒ ඔබ විවෘත වෙන්න විවෘත නොවි සංවිච්ච කෙනෙකුට ධර්ම අත්දකින්න පුළුවන් කම නැහැ. ඔබ විවෘත විය යුතුයි. ඔබේ මනස 100% විවෘත විය යුතුයි. ඒ විවෘත වීම සමගයි පුජ්‍යලත්වයේ දීව යන්නේ. පුජ්‍යලත්වයේ දීව යාම සමගයි ඔබේ විවෘත භාවය වඩාත් හොඳට ප්‍රකට කරන්නේ. හොඳ අදහසක් දෙන්න දෙයක්. මෙයා මේ කතා කරන්නේ මේ ඉංග්‍රීසි වචනයෙන් මෛත්‍රියටත් කියන්නේ නේද? ආදරය කියලා නේ කියන්නේ. ලව් කියලා නේ කියන්නේ. ඉතින් මේ මේ අදහස් වෙන්නේ මේ මෛත්‍රිය පිළිබඳව. ආදරේ නම් මලක් නෙලා ගන්නට එපා. නෙලා ගත්තාම මල මේ යනවා. ආදරය කියන්නේ අයිති කර ගැනීම නොවේ. ආදරය කියන්නේ අගය කිරීමයි. මේකෙන් අදහස් වෙන්නේ මේ මෛත්‍රිය පිළිබඳව. ඉංග්‍රීසි වැකියක් සිංහලට පරිවර්තනය කරපු එකක් මේක. ඔන්න මෙතන මේක හරි දෙයක් කියන්නේ. දැන් මිනිස්සු මේ ලෝකේ කැමැත්ත කියලා තමන්ට රැස් කර ගැනීම අයිති කර ගැනීමකට නියන්නේ. මට ආදරේ කියලාත් ලෝකෙ මිනිස්සු කරන්නේ මොකද්ද? අයිති කර ගැනීම ටිකක් කරගන්න උත්සාහ කරන්නේ. ඒක උත්සාහ කරන්නේ. ආ ඒ නිසා අපි කරන්නේ ඒක අයිති කරගත්තාම එහෙම නැත්නම් තණ්හාවෙන් යමක් උපාදානය කරාට පස්සේ ඒක එතන ඉඳලා ආරම්භ වෙනවා මිය යන. ස්වභාවික ලෝකේ දකින්න පුළුවන්කම තියෙන්නේ අයිති කර ගැනීමෙන් නෙමෙයි අගේ කිරීමෙන්. එහෙම නැත්නම් ඒව ලෝකේම තියෙද්දි ඒක දිහා බලන්න පුළුවන්කම තියෙනවා. ආලදී රහතන් වහන්සේලා බුදුහාමුදුරෝ ගහේ තියෙද්දිම මල් පූජා කරනවා කියලා. මේදී මේ ගසේ තියෙන බල් බුදුරජාණන් වහන්සේව දෙසා පූජා වේවා කියලා පූජා කරනවා. අර බෝගහ ළඟම ලස්සන මල් වගේක් එන්න ඉඳලා තියෙන මල් විකුණන මල් විකුණනහම මේ ඒක කඩල පූජා කරන්නේ නැහැ. ගහේම තියෙන්නේ මල් පූජා වේවා කියලා හිතනවා. මල් කඩාගෙන වෙල්ලක් පූජා කරන අය ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ කාරණේ ලොකු හිතන්න ගැඹුරක් තියෙනවා. අයිති කරගන්න තැන එතන ඉඳලා ඒ කාරණේ මේ අන්නට පටන් ගන්නවා. අගය කරන තැන ටික තව බොහෝ කාලයක රස තුල පවතිනට එහි ස්වභාවිකත්වය මනාව හැරගෙන්නට තියෙනවා. දැන් මේ ලෝකයේ මේ හරි ප්‍රශ්නයක් නෙමෙයි අයිති කර ගැනීම කියන එක. පුජ්‍යලේ පොඩි මිනිස්සෙක් පොඩි ඉඩමක් කඩමක් ගෙයක් අයිති කරගන්න. ඊට පස්සේ ටිකක් ලොකු වුණාම බලස් සභාවක් අයිති කරගන්න. ඊටත් එහාට දිස්ත්‍රික්කයක් අයිති කරගන්න. ඊට පස්සේ එහාට යනකොට රටක් අයිති කරගන්න. එතනින් එහාට යනකොට නේද ආසියාවේ බලවත් වෙන රටවල් හැටියෙද. ඊට පස්සේ ආසියාවේ බලවත් වෙන්න ගිහිල්ලා ගිහිල්ලා ලෝක බලවතාවය. ඊට පස්සේ ලෝක පාලකයා වෙන. මේ අයිති කර ගැනීම සීමාවක් නැහැ. ඊට පස්සේ පින්නතුන් මන් දන්නවද මන් දන්නේ නැහැ ග්‍රහ ලෝක වලටත් අයිතිවාසිකම් කියනවා කියලා ඔබ දන්නවා. අපි මේ ග්‍රහ ලෝක හොයාගත්ත මේ ග්‍රහ ලෝකෙට ගියේ අපි තමයි රොකට් යවුවේ අරක යවුවේ මේක යවුවේ ඒ ග්‍රහ ලෝකේ අපේ. අපේ නමින් තමයි ලං කරන්නේ. අපේ කෙනෙක්ගේ නමින් තමයි ග්‍රහලෝකේ තියෙන්නේ. මම පෞගේ දර්ශනය ඔස්සේ කවවා හඳෙන් පර්චස් 10ක් ගත්ත මිනිස්සුෙකුත් ඉන්නවා කියලා. මොකද ඇමරිකන් වෙබ්සයිට් එකක් මේ වෙන්දේසි කරලා තිබ්බා හඳේ ඉඩම්. ඒකෙන් ඉන්දියාවේ මිනිස්සු පර්චස් 10ක් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ ගත්තේ නැද්ද? හදිසියෙන් හොඳයි නේද? ඒක තමයි ස්වභාවය. ඒ අයිති කර ගැනීම කියන එක සීමාවක් නෑ. ඒ අයිති කර ගැනීම තුළ ඒ අයිති කර ගන්න උත්සාහ කරන පුජ්‍යලයා ඒ තුළ මේ යනව නිසා ඒ අයිති කර ගැනීම කියන එක ගන්න පුළුවන් කමක් නෑ. නිසා අයිතියක් නැති ලෝකයකට අයිතියෙහි තීරණයක් ලබා දීමේ වරද තමයි මිනිස්යාගේ සියලු දුක්ඛ දෝමනස්යන් වලට හේතුව. හොඳට ගන්න මොකද්ද අයිතියක් නැති ලෝකයට අයිතියක් ලබා දීම තමයි මේ තේරුම. එහෙනම් අවදිනාට තේරුම් සාමයි.